Namo tasse bhagavato arahato samma sambuddhasse. මේ මොහොතේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ කන්ති පාරමිතාව තුළින් ඉපදීම නවත්තන්නේ කොහොමද කියන කාරණාව. අපි දන්නවා මේ ලෝකේ සෑම සත්වෙක්ම ඉපදෙන්නේ ඉපදීම නවත්තන්නට. ඒ බව දැනගත් සියලු සත්වයෝ සසරෙන් එතර වෙනවා. නොදැනගත් සියලු දෙනා නැවත ඉපදීමට හේතු සකස් කරගන්නවා. කල්ප කාලාන්තරයකට එකසරයක් එක විඥානයක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේ ලෝක සත්‍ය ඉපදෙන්නේ ඇයි? දුක් විඳින්නේ ඇයි? ඉපදීමේ යථාර්ථයේ අර්ථය කුමක්ද කියන එක දේශනා කරනවා. ඒකට කියන චතු ආර්ය සත්‍ය හතර දේශනා කරනවා. ආර්ය සත්‍ය හතරක් තියෙනවා මේ ලෝකේ. ඒක ආර්ය මාර්ගය යන උත්මය විතරක් ස්පර්ශ කරන සත්‍ය හතරක්. ඒක තමයි මේ ලෝකේ පවතින සෑම නාමයක් රූපයක් තුළම දුකක් පවතිනවා. දුකකට පවතින්න බෑ හේතුවක් නැතුව. ඒ නිසා සෑම දුකකටම අභ්‍යන්තරයේ හේතුවක් පවතිනවා. හේතුවකුත් ඒකින් අටගත්ත ඵලයකුත්. එහෙම නැත්නම් හේතුවයි දුකයි දෙක පවතිනවා නම් ඒක අටගත්ත ක්‍රමයට නිරෝධ කරන්න ක්‍රමයකුත් ඒක තුළම පවතිනවා. නිරෝධ වීම නිසා නිදහස් වීමේ මානසිකත්වයකුත් ඇති වෙනවා. එනම් මේ ක්‍රමවේදයට අපි කියනවා ආර්යවරු ගවේෂණය කරන, ආර්යවරු පරීක්ෂණ කරන සත්‍ය හතරක් කියලා. එහෙනම් චතුරාර්ය සත්‍ය කියලා භාග්‍යවතුන් වහන්සේට නම් කරනවා. එනම් මේ ලෝකේ නාම රූප කොච්චර තිබුණත් ඒ සෑම නාම රූපයක් තුලම දුකක් පවතිනවා. දුකක් නිකන් අට ගන්න බෑ. ඒකට ඒකාන්ත වශයෙන්ම හේතුවක් තියෙන්න ඕනේ. ඒක නිර්මාණය වෙච්ච ක්‍රමයක් තියෙන්න ඕනේ. නිර්මාණය වෙච්ච ක්‍රමයටම තමයි නිරෝධ කරන්නත් පුළුවන් වෙන්නේ. එනම් ඒ තුනෙන් නිදහස් වෙච්ච කෙනාට සුවයක් දැනෙනවා, නිදහස් වීමක් දැනෙනවා. එනම් මේකට අනුව බලනකොට මේ ලෝකේ සෑම සත්වයක්ම ඉපදෙන්නේ උප්පත්තිය නවත්තන්න. ඇයි? ඉපදුනොත් විතරනේ ඉපදීම නවත්තන්න පුළුවන්. ඉපදෙන්නේ නැතුව කොහොමද ඉපදීම නවත්තන්නේ? අපි දන්නවා අද නොකා ඉන්න කියලා. කෑම නැති තැනකට ගින් කියනවා නොකා ඉන්න කියලා. ඒකල hina වෙනවා. ඇයි? කන්න කිව්වත් අපි නොකා තමයි ඉන්නේ. ඇයි? කන්න කිව්වත් කන්න කෑම තියෙන්න එපාය. කෑම නැති තැනක උපවාස කරන්න කියලා කියන්න දෙයක් නැහැ. ඒකල නිකනුත් උපවාසෙ තමයි ඉන්නේ. එහෙනම් නොකා ඉන්න උපවාස කරන්න කියලා යම්කිසි ධර්මතාවයක් අපි දේශනා කරනවා නම් ඒකාන්ත වශයෙන් මේක දේශනා කරන්න එතන කෑම තියෙන්න ඕනේ. එහෙනම් නතර වීමක් තිබුණොත් නේද ඈතර වීමක් තියෙන්නේ? ඉපදීමක් තිබුණොත් නේද නැවතීමක් තියෙන්නේ? දුකක් තිබුණොත් නේද සැපයක් තියෙන්නේ? අට ගැනීමක් තිබුණොත් නේද නැවතීමක් තියෙන්නේ? එහෙනම් මේ ලෝකේ හැමතැනම මේ ධර්මයේ දේශනා කරන හැමතැනම ඒකේ අනිත්‍යය ඒකාන්ත වශයෙන්ම පවතිනවා. නිවීමක් පවතිනවා නම් පැවැත්මක් පවතින්න ඕනේ. ඇලීමක් පවතිනවා නම් ගැටීමක් පවතින්න ඕනේ. දුකක් පවතිනවා නම් සැපයක් පවතින්න ඕනේ. නිරෝධයක් පවතිනවා නම් ඇතිවීමක් පවතින්න ඕනේ. එහෙනම් මේ ලෝකයේ මේ ධර්මතාවයට අනුව සෑම නාමයක් රූපයක් තුළම අපට තේරෙනවා දුකක් පවතිනවා. දුක කියලා කිව්වේ ඉපදීමට. ඉපදීම කියලා කියන්නේ සංසාර පැවැත්වීමට. එහෙනම් මේ සසර පවත්වන්න නවත්තන්න පුළුවන් අපට මේ දුක නිරෝධ කිරීම තුළින්. දුක නිරෝධ කිරීමෙන් අපිට කරන්න සිද්ධ වෙන්නේ මේ නාම රූපවල තියෙන පවතින ඒ ස්වභාවය වෙනස් කරන්නට ඕනේ. ඒ වෙනස් වීම තුළින් විතරයි දුක නැති වෙන්නේ. ඒකට අපි මේ හැම දෙයක්ම සම්මාවෙන් දකින්න ඕනේ. හේතුව නාම රූපවල ක්‍රමවේදය වෙනස් කරන්න බෑ. නාම රූපයේ තියෙන ක්‍රමවේදය අපට ඕන විදිහට සකස් කරන්නත් බෑ. හැබැයි අපේ සිතට පුළුවන් ඒ හැම දෙයක්ම වෙනස් කරලා දකින්න. ඒ දේ ඒ විදිහට තියෙනවා. ඒ දේ ඒ විදිහටම ඇයෙනවා. ඒ වියේ ඒ දේ ඒ විදිහටම ඇඟෙනවා, දැනෙනවා. ඒ දේ ඒ විදිහටම සිතනවා. නමුත් අපට පුළුවන් ඒක වෙනස් කරලා දකින්න, වෙනස් කරලා ආන්න, වෙනස් කරලා දැනගන්න, වෙනස් කරලා සිතන්න. නම් මේ කන්ති පාරමිතාව පුරන තුන්තරා බෝධියකින් එකක් වතන සෑම බෝධිසත්වයෙක්ම ඒකාන්ත වශයෙන්ම පුරන්න ඕන පාරමී ගුණයක් තමයි මේ සෑම නාමයක් රූපයක් තුළම ඉපදීමක් අටගන්නවා. එයා මේ ඉපදීම නවත්තන මේ කන්තිය පුරන්නට ඕනේ. කන්තිය බුදු වෙනවා නම් බුදු වෙච්ච උත්තමයා කන්තිය පුරලද නැහැ, ඉපදීම නවත්තලා. කන්ති පාරමිතාව පුරන බෝධිසත්වයේ රහත් වෙනවා නම් එයා ඇත්තටම කන්තිය පුරලද නැහැ, ඉපදීම නවත්තලා. එහෙනම් කන්තියේ යථාර්ථයේ ඉපදීම නවත්තන එක. එහෙනම් මේ ඉපදීම කන්තිය තුලින් නවත්තන මේ පාරමිතාව පුරන්නේ කොහමද? අපට නිර්මාණය වෙන උත්පත්තිය නිරෝධගාමිනී කරන්නේ කොහමද කියන එක පිළිබඳව ප්‍රඥාවෙන් ගවේෂණය කරනකොට අපට කර්ම කාරණා 12ක් ගෝචර වෙනවා. ඒ ගෝචර වෙන කර්ම කාරණා වලින් පළවෙනි කාරණාව තමයි අපි මේ දකින ඇස්වලට පේන සෑම රූපයක් තුළින්ම අපි දැක්කා මේ කර්මය මේ පේන්නේ. මගේ කර්මය මේ මං දකින්නේ කියලා අපි හිතුවා. ඒ එකක්වත් විඳිලා සන්තෝෂ වෙලා ඒක තුළින් ඒ කාමයේ වින්දනය කරන්නේ නැතුව විදවීමක් තුළින් ඒක පේන දේ ඉවර වෙලා යන්න හැරියා. එහෙනම් අපි දැනගත්ත මේ පේන දේ ලස්සනයි කියලා විඳින්න ගියොත්, වටිනවායි කියලා ස්පර්ශ කරන්න ගියොත්, අනේ මේක බොහොම වැදගත් වටිනවායි කියලා අපිට අයිති කරගන්න උත්සාහ කරොත් අර දැකපු දේකුලින් විඳීමක් ඇති වුණා නේද? එහෙනම් ඒකට අනුව සංසාරයේ කවදාරි විඳවීමක් අටගන්නවා. දැන් අපි දැනගත්ත මේ හැම දෙය තුළම විඳින්න නැතුව විඳවන්නට ඕනේ. හේතුවට අනුව ඇති වෙච්ච ඵලය ඉවර වෙන්න නම් ඒක ඉවර වෙන ක්‍රමය තමයි විඳවීම. ඒ ධර්මතාවයත් අපි ස්පර්ශ කළා. දැන් අපි ස්පර්ශ කරන ධර්මතාවය මේ දකින් හැම දෙය තුළින්ම භවයකට ගන්නවා. කුටියක් දැක්ක අනේ මේක ලස්සනයි, මේක බොහොම හොඳට තියෙනවා, සක්මන් මළුවත් එක්ක තියෙනවා, මේක වැසිකිලි කැසිකිලි පාසුකම් ඔක්කොම තියෙනවා, මේකේ අයිතිකාරත්වය මට තිබුණා නම් ටික දවසක් මේකේ වැඩ ඉන්න පුළුවන් නම් දැක්කා, දැක්ක නිසා භවයකට ගත්තේ නැද්ද? දැක්කාම ලෝභයට ගත්තා, ලෝභය තුළින් භවයකට ගත්තා. එහෙනම් මේ දකින දේ තුළින් අපි භව හදනවා. ඒ භවේ නවත්තන එක තමයි කන්තිපාරමිතාවේ ඊළඟ අධියර. නැවත ඇවිදගෙන යනකොට අතුර දැක්ක හරියට තරහා හිතන බලන්නකො, මේ මිනිස්සයා දකින්න උනානේ උදේ පාන්දර. මේ මිනිස්සයා කරන තරමක් අපට කරේ අකටයුතු දේවල්. අද මම මේ තරම් කලකිරිලා උදකලාවට පත්ුනේ මේ මිනිස්සයාගේ වැඩ නිසා නේද? මේ මිනිස්සයා හම්බ වුණානේ, කතා කළානේ, මේ මිනිස්සයා දකින්න සිද්ධ වුණානේ කියලා වෛරය ඇති කරගන්නව නම්, එයා නිසා පටිගයක් ඇති කරගන්නව නම්, ඒ පටිගය තුළින් වෛරය තුළින් භවයක් ඇති වුණ නැද්ද? අන්න දැක්කා, භවයක් ඇති කරගත්තා. කාන්තාවක් දැක්ක ගමන් රාගය පාල වෙනා, රාගය තුළින් භවයක් ඇති වුණ නැද්ද? කෙලෙසේ නිතරම භවයක් නිර්මාණය කරන බව තාම අපි තේරුම් ගත්තේ නැද්ද? එහෙනම් දැක්ක ගමන් භව හැදෙනවා, පේන දේවල් තුළින් භව හැදෙනවා, ඒ තුළින් ඇති වෙන කෙලෙස් වලින් භව හැදෙනවා. අන්න කන්ති පාරමිතා පුරන භාවනා යෝගියා දකිනවා, මම දකිනවා නෙමෙයි, දකින දේවල් තුළින් මම භව හදනවා. පැය දෙක තුනක් සසර දිහා බලාගෙන ඉන්නකොට බව 500ක් විතර අදලා, එහෙනම් මෙච්චර සංසාරය ආපු මම මොනතරම් දේවල් නරඹන්නදැද්ද, මොනතරම් දේවල් විඳින්නදැද්ද, මොනතරම් දැකපු දේවල් වලින් කෙලෙස් හදන්නදැද්ද, ඒ නිසා මේ භද්‍ර කලාපෙම ඉපදෙන්න බව හදලාද්ද? දැන් එයාගේ ඒ ඉපදීමේ සසරේ භයංකරකම යාට තේරෙනවා. එයාගේ ඇස් ගැන එයාට කලකිරීමක් ඇති වෙනවා. පේන රූප නිසා එයාට පසුතැවීමක් ඇති වෙනවා. මේ රූප නිසා මට භව ගණනාවක් ඇති වුණා. මේ දකින හැම දේ තුළම භව ඇති වෙනවා. ඒ නිසා ජාති ජරා භව දුක්ක දෝමනස්ස ඇති වෙනවා. පටිච්ච සමුප්පාදේ දැන් පේන්න පටන් ගන්නවා. අද අපි වර්තමානයේ ජීවත් වෙනකොට තපස්වරු වෙලා ඉතියන් භාවනා යෝගියෝ ගුණධර්ම වැඩුවල් මේ දකින හැම දෙයක් තුළම භව හැදෙන්නේ නැද්ද? කුටිය තුළ තියෙන වටිනා දේවල් දකින්නකොට, අපි ගොඩාක් ප්‍රිය කරන බඩුමුට්ටු දකින්නකොට, අපි කැමති දේවල් පරිභෝජනය කරනකොට ඒක තුළින් භව හැදිලා නැද්ද? අපි දන්නවා දේශකයන් වහන්සේ තුළ දේශනාවක් සඳහන් වෙනවා. ඒ තමයි එක්තරා බිස්සුවක් හරි කැමැතිලු ඒ කඩ සිවුරට. ඒක පඩු ගාලා බොහොම අතින් පිරිමදිනවා. ඒකට හරි ආසයි, ඒ මානකමට ආසයි, ඒ සිවුරට හරි ආසයි. අපවත් වෙලා ඒ සිවුරෙම මකුණුවෙක් වෙලා ඉපදුනායි කියලා දේශනාවේ සඳහන් වෙනවා. එහෙනම් අපි දන්නවා මේ ලෝකේ අපි මේ දකින දේවල් හැම දෙයක් තුළින්ම අපිට භවයක් අටගන්නවා. ඒකට අනුව නැවත ඉපදීමක් අටගන්නවා. එහෙනම් මේ බැලුවා නෙමෙයි භව හැදුවා. අපිට අවශ්‍ය දේවල් අපි මේ දැක්කා නෙමෙයි, අපි ඒ තුළින් භව හැදුවා, ඉපදීමට හේතු සකස් කළා. එහෙනම් අපි මේ දකින හැම දෙයක් තුළම භව හැදෙන බව මේ භාවනා යෝගියා දැනගත්තාට පස්සේ මේ දකින හැම දෙයක් තුළම භව නොහැදෙන විදියට භවයෙන් තොරව දකින විදියට එයා දක්ෂ වෙනවා. ඒක තමයි කන්ති පාරමිතා පුරණ බෝධිසත්වයා. එනම් කන්තිය පාරමිතා කරගෙන දාස් ගණන් රාතන් වහන්සේලා බිහි වෙලා තියෙනවා. කන්තිය පාරමිතා කරගෙන බුදු වෙච්ච බුදුවරුන් මේ ලෝකේ බිහි වෙලා තියෙනවා. එනම් කන්තිය කියලා කියන්නේ සෑම තුන්තරා බෝධියක් ප්‍රාර්ථනා කරන හැම කෙනාම වැඩිය යුතු පාරමිතාවක්. කන්තිය වඩන්න නැතුව රාත් වෙන්නත් බෑ, පසේ බුදු වෙන්නත් බෑ, සම්මා සම්බුද්ධ වෙන්නත් බෑ. හැම බුදුවරයෙක්ගේ පාරමිතාවටම අනිවාර්ය පාරමිතාවක් මේ කන්තිය කියන පාරමිතාව. එනං කන්තිය තුළින් තමන්ගේ පාරමිතා පිරෙනවා නම්, තමන්ට පිරිණිවන් පාන ඒ අවස්ථාව ලැබෙනවා නම්, කන්තියෙන් වෙලා තියෙන ඉවසීම ප්‍රගුණ වෙන එක නෙමෙයි ඉපදීම නැවතෙන එක. එනං මේ දකින හැම දේ තුළින්ම එයා ඉවසන්නේ කොහමද? ඉපදීම ඇති නොවන විදියට ඉවසනවා. නැවත ජාතිය ජරාවක් අට නොගන්න විදියට ඉවසනවා. මේ විදියට එයා ඇස් දෙකෙන් ඉපදීම නවත්තන පුරුදු පුහුණු කරනවා. ඇස් දෙකෙන් ඉවසීම ඉපදීම නවත්තනවා නම් එයා කන්තිය වඩන බෝධිසත්වයෙන් කන්ති පාරමිතා පුරණ තථාගත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. එහෙනම් ඒකාන්ත වශයෙන්ම අපි ලබාපු මිනිසත් භවයේ තුල අපි කළ යුත්තේ කුමක්ද කියලා බැලුවාම, අපි මේ දකින හැම දෙයක් තුළම අටගන්න ඉපදීම නැවතිය යුතුයි, ඒක නිරෝධ කළ යුතුයි, ඒ සඳහා ඒකට සුදුසු විදියට ඉවසීම ප්‍රගුණ කළ යුතුයි. එහෙනම් මෙච්චර කාලයක් මේ සංසාරේ ඉපදිලා හැමදාම අපි මේ සසරේ ඇවිද කලේ දැකලා ඒ ඇස පිනවලා දික්ටි කාමයේ තුලින් ඉපදීමේ වාරගාන වැඩි කරපු එක නේද? කාන්තාව දැකලා රාගයෙන් ඉපදීම ඇති කළා. වෛරකාරයෝ දැකලා, අපේ මේ එදිරිකාරයෝ දැකලා ද්වේෂයෙන් ඉපදීම නිර්මාණය කළා. වටිනා දේවල් දැකලා ලෝභයෙන් අපි ඉපදීම නිර්මාණය කළා. ඇත්ත කුමක්ද කියලා දන්නේ නැතුව, මිනිසත් භවයේ වටිනාකම දන්නේ නැතුව මුලාවෙන් දැකලා මේ ඇස පිනවපින මෝහයෙන් ඉපදීම ඇති කළා. එනම් මේ ලෝකයේ මේ ඇසතුලින් අපි කරලා තියෙන්නේ නැවත මේ භද්‍ර කලාපයේ පුරාවටම ඉපදිලා දුක් විඳින්න බව හදපේක. දැන් මේ කන්ති පාරමිතාව තුළින් තවත් පියවරක් අපි ඉහළට ආවා. තවත් අපේ අවබෝධයේ පියවරකින් ඉහළට ආවා. ඒ තමයි කන්තිය තුළින් මේ දකින දේවල් තුළින් ඉපදීම නවත්තනවා. කිසිම නාමයක් රූපයක් තුළින් උප්පත්තියක් අටගන්නේ නැහැ. කිසිම නාමයක් රූපයක් තුළින් ලෝභ දේශ මොහ රාග වෛර අටගන්න දෙන්නේ නැහැ. ඒ විදියට දකිනවා. ඒකට ඉවසීම කියලා කියනවා. ඒකට කන්ති පාරමිතාව කියලා කියනවා. එනා මේ විදියට අපි මේ දකින හැම දෙයක් තුළම ඉවසීම ප්‍රගුණ කරන්නට ඕනේ, පාරමිතාව පුරන්නට ඕනේ, ඉපදෙන්න තියෙන අවස්ථාව අහිමි කරගන්නට ඕනේ, ඉපදීමක් නැතුව දකින්න දක්ෂ වෙන්න ඕනේ, ඒක පාරමිතාව වශයෙන් පුරුදු පුහුණු කරන්නට ඕනේ. දෙවනි කන්ති පාරමිතාවේ උත්පත්ති නවත්තන ක්‍රමවේදය තමයි මේ සෝතේ කියන විඥාණය තුළින් ඇසීම තුළින් අපට ඇයෙන දේවල් තුලින් මොනතරම් අපි කන්තිය මේ විනාශ කරගෙන තියෙනවද? ඒ පාරමිතාව මොනතරම් අපි තුල පරාජයට පත් වෙලා තියෙනවද? එහෙනම් ඇසෙන දේවල් තුලින් රාගික දේවල් ඇවිල්ලා නැද්ද? ඇසෙන දේවල් තුලින් අපිට ද්වේෂය අටහරගෙන නැද්ද? ඇසෙන දේවල් තුලින් කැළඹිල්ල අටගත්තේ නැද්ද? ඇසෙන දේවල් තුලින් පටිගය අටගත්තේ නැද්ද? ඒ හැම තුලින්ම වෙලා තින්නේ කෙලෙස් නිර්මාණය විතරක් නෙමෙයි ඉපදීමක් ඇති වෙන එක නේද? යම්කිසි කෙනෙක් යමක් කියනකොට වහාම අපි සැරවෙලා, වහාම අපේ සිත කැළඹිලා අනන්ත අප්‍රමාණ කතකතා කියවනවා නම්, අපේ වචනවල සංවරභාවය නැති වෙනවා නම්, ඒ සෑම දෙයක් තුළින්ම ඉපදීමක් අටගන්නවා නේද? ප්‍රසංසාව ගෞරවය ඇදෙනකොට ඇතිවෙන මාන්න ඉතුවක්කාරකම උඩඟුකම ආංකාරකම තුළින් ඉපදීමක් අටගන්න නැද්ද? මේ ඇයෙන හැම දෙයක් තුළින්ම කර්මය අපේ ඇයෙන්නේ. නමුත් ඒ තුළින් අපි ඉපදීම අට ගන්නවා, ඉපදීමක් නිර්මාණය කර ගන්නවා. ඒ තුළින් ලෝභ දේශ මොහ රාග වෛර වලට ඉමිකම් කියනවා. අන්න කන්ති පාරමිතාව අපි අහිමි කරගෙන මේ මොහොතේ ඉඳලා මේ පාරමිතා වඩන සෑම බෝධිසත්වයෙක්ම කල්පනාවෙන් සීතබා ගන්න ඕන කාරණාවක් තමයි ඇයෙන දේවල් වලින් මට ජාති ජරා භව හැදෙනවා ඉපදීමක් නිර්මාණය වෙනවා එහෙනම් සෑම ඇසීමක් තුලින්ම මට ඉපදෙන්න තියෙන අවස්ථාව අහිමි කරන්නට ඕනේ ඉපදීමේ ඒ අවස්ථාව මම කොමරි නිරෝධ කරන්නට ඕනේ නැති කරන්නට ඕනේ කියන ඒ විදිහට සම්මාවෙන් අසන්නට ඕනේ රාගික දේවල් ඇයෙනකොට රාගික දේවල් කතා කරන තැනක ඉතියාම අපේ රාගය ඇවිස්සෙන්නේ නැද්ද රාගය ඇවිස්සුනා නෙමෙයි තවත් ඉපදෙන්න අවස්ථාවක් නිර්මාණය වුණා නිନ୍ଦා අපාස කරනවා අපේ අඩුපාඩු කියලා විවේචනය කරනවා ඒවා හයනකොට අපේ ආත්මගරුත්වය නැති කරනවා මිනිස්සු ඔක්කොම එකතු වෙලා අපට අපාස කරනවායි කියලා ඇති වෙනකොට වෛරය කටගන්නේ නැද්ද වෛරය කටගත්තේ නැහැ වෛරය තුළින් ඉපදීම කටගත්තා මිනිස්සු අපිව එලා දකින්නකොට අපට ගරු කරන්නේ නැති වෙනකොට අපිව නිකම්ම නිකම් මේ පාත්කොට සලකනකොට ද්වේෂයකට ගන්න නැද්ද ද්වේෂයකට ගත්තේ නැහැ ද්වේෂය තුළින් ඉපදීමකට ගත්තා එහෙනම් ගෞරවය තුළින් මාන්නෙන් ඉපදෙනවා එහෙනම් වෛරය තුළින් ද්වේෂය තුළින් කලකිරීම තුළින් ඒ මෝහය තුළින් නැවත ඉපදීමකට ගන්නවා එහෙනම් ජීවිත කාලෙම ශබ්ද තුළින් ඇති උනේ ඉපදීමකට ගත් එක නේද තපස්වරු දෙදෙනෙක් භාවනා කරනවා ගුරුවරයෙකුයි ගෝලයෙකුයි ඒ පළවෙනි තාපසයා බොහොම සන්තෝෂයෙන් භාවනා කරනවා ගෝලයා එච්චර දියුණු නැහැ කුරුල්ලෙක් කෑ ගන්නවා ඇස්සරලා බලලා කලබලන බලන්නකෝ භාවනා කරන්න දෙන්නේ සමාධිය වැඩිගෙන එනකොට බලන්නකෝ කොයිදෝ ඉඳලා තිරිසනෙක් ඇවිල්ලා කෑ ගන්නවා මේ සත්තුත් එක්ක මෙතන භාවනා කරන්න බෑ කියලා අර කුරුල්ලා එලා දකිනවා අපාස කරනවා අර ලොකු තාපසයා භාවනාව අවසන් කළා ඉනා වෙනවා ඇයි ඔබ වහන්සේ ඉනා වෙන්නේ බලන්නකෝ භාවනාවට ආවේ ඉපදීම නවත්තන්න තවත් ඉපදීමක් ඇදුවනේ තවත් උප්පත්තියක් ඇදුවනේ බලන්න භාවනා කරන ගමනුත් එයා ජාති ජරා භව හදනවා ඉපදීම හදනවා තවත් ඉපදීමේ අවස්ථාව නිර්මාණය කරනවා කොයිදෝ ඉන්න කුරුල්ලා කරේ ද්වේෂය ඇති කරගෙන ද්වේෂයෙන් ඉපදීමක් වැඩි කරගත්තා නේද කියලා ඇහුවාම අන්න ඒ ගෝලයාට තේරෙනවා එහෙනම් මේ ඇයෙන ශබ්ද වලින් ඉපදීම අට ගන්නවා පේන රූප වලින් ඉපදී මට ගන්නවා එහෙනම් ආයතන හයෙන්තරව ඉපදිච්ච කෙනෙක් ඉන්නවද මේ ලෝකේ ආයතන හයෙන් නැතුව කර්ම ඇතිවෙච්ච ක්‍රමයක් තියෙනවද මේ ලෝකේ එහෙනම් මේ හැමෝම ඉපදිලා ඉන්නේ ආයතන හයෙන් ඇතිවෙච්ච පංචකාම වලින් නම් එහෙනම් මේ සෝතෙන් ඕනතරම් ඉපදෙන්න පුළුවන් මේ දිට්ඨියෙන් ඕනතරම් ඉපදෙන්න පුළුවන් අපි මේ ජීවිත කාලය පුරාම ඉපදිලා ඉන්නේ මේ ඇයිච්ච ශබ්ද වලට කම්පා වෙලා ඇති කරගත්ත කෙලෙස් වලින් නේද පෙනිච්ච රූපවලින් කම්පා වෙලා ඇති කරගත්ත කෙලෙස් වලින් නේද මිනිස්සු බාගටනගෙන යනවනා නිନ୍ଦා කරනවා අපිට ඉපදීමක් අටගන්නවා බාගටනගෙන යනවනා රාගයෙන් බලනවා අපට උප්පත්තියක් අදා ගන්නවා පිළිවෙලට ලස්සන්ට ඇඳගෙන යනවනා ඒකට ප්‍රශංසා කරනවා ඒකට කැමති වෙලා ඇලෙනවා ලෝභ වෙනවා ඒකෙනුත් ඉපදීමක් ඇති කරගන්නවා එහෙනම් මේ පේන දේවල් ඇයෙන දේවල් තුලින් නිතර නිතර උත්පත්ති නිර්මාණය වෙනවා මේක දන්නේ නැතුව අපි ඒක තුල වාඩි වෙලා භාවනා වඩනවා කමඨං වඩනවා කියනවා කමඨං වඩනවා නම් කොයි ඉපදීම නැවතුණා මාර්ගයේ වඩනවා නම් කොයි අපි සෝවාන් සකෘදාගාමි අනාගාමි හරියත් උනා මොකවත් වෙලා නැත්තේ තාම පේන දේවල් තුලින් කෙලෙස් හැදෙන නිසා ඉපදීමයි මේ දිනු කරන්නේ තාම හැයෙන දේවල් තුලින් කෙලෙස් හැදෙන නිසා තාම ඉපදීම නවත්තන්න නෙමෙයි උත්සාහ කරන්නේ ඉපදෙන්නයි උත්සාහ කරන්නේ එහෙනම් අනාර්ය මාර්ගේ යන්නේ තාම ඉපදීමයි හදමින් සිටින්නේ එහෙනම් අපි යන්නේ නිවන් මාර්ගේ නෙමෙයි සසරගාමි භවගාමි මාර්ගේ අන්න මේ අවබෝධයේ මේ භාවනා යෝගියාට එනකොට භාවනා යෝගියා කල්පනා කරනවා මෙච්චර කාලයක් ඉවසීම කියලා මම මොනවද වඩලා තියෙන්නේ ඉපදීම නවත්තන්න ආපු මම ඉපදීම නේද මේ ප්‍රගුණ කරලා තියෙන්නේ සසරෙන් එතර වෙන්න කැමති මම සසරක් නේද මේ නොදැනුවත්ව හදලා තියෙන්නේ කියලා අනන්ත අප්‍රමාණ කම්පා වෙලා පසුතැවිලි වෙලා දැන් එයා දකිනවා මේ හැම දෙයක්ම දකින්න ඕනේ ඉපදීම කට නොගන්න විදියට දැන් එයා කන්ති පාරමිතාව අරියට පුරනවා වේදනානුපස්සනාවෙන් කන්තිය වඩන කෙනා ස්පර්ශය තුළින් වේදනාව තුළින් උත්පත්තිය කට නොගෙන විදියට පුරනවා එයා තමයි සතර සටිපට්ඨානයේ වේදනානුපස්සනාවෙන් කන්ති පාරමිතා වඩන භාවනා යෝගියා ඒ වගේම තමයි කනට එන ශබ්ද ස්පර්ශ නෙමෙයිද ඒක වේදනානුපස්සනාව නෙමෙයිද ඒකතුලින් උප්පත්තිය නවත්තනවා නම් ඉපදීමක් ඇති නොවන විදියට ඒකට සවන් දෙනවා නම් එයා සතර සතිපට්ඨානයේ වේදනානුපස්සනාවෙන් උප්පත්තිය නවත්තන කන්ති පාරමිතා පුරන භාවනා යෝගියෙක් එහෙනම් මේ විදිහට අපේ ජීවිත කාලය පුරාවටම මේ පේන දේවල් තුලින් ඇයෙන දේවල් තුලින් අපගේ උත්පත්ති අපි නවත්තන්නට ඕනේ. ඒකට දක්ෂ වෙන්නට ඕනේ. ඒකට අනුව කන්තිය ප්‍රගුණ කරන්නට ඕනේ. ඊළඟ ක්‍රමවේදය තමයි වාචාව කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අපගේ වචනය. අපි කතා කරන හැම වචනයක් තුළින්ම උත්පත්තියකට ගන්න නැද්ද? රාගයෙන් කතා කරම ඉපදෙන්නේ නැද්ද? ද්වේෂයෙන් කතා කරාම ඉපදෙන්නේ නැද්ද? මෝහයෙන් කතා කළාම ඉපදෙන්නේ නැද්ද? තරාගිල පටිගියෙන් වෛරයෙන් කතා කළාම රිදෙන්න වචන කිව්වාම ඉපදෙන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ සෑම වචනයකින් අපි කරලා තියන්නේ උත්පත්ති හදන එක නේද? ආවේ උත්පත්ති නවත්තන්න කරලා තින්නේ බව 500ක් දා කදා ගන්න එක. එහෙනම් මීට වඩා හොඳ නැද්ද? සාමාන්‍ය ක්‍රමයට වඩන්න තේටියාම අර නිකන් එදෙන ටික විතරනේ. මේක ඕමනාවේ වාඩි වෙලා වැඩිපුර හදලා නම් ඇත්තටම ගිහිල්ලා තියෙන ආර්ය මාර්ගේ නෙමෙයි අනාර්ය මාර්ගේ. කන්ති පාරමිතා පුරණ ඒ මාබෝධිසත්වරුන්ට මේක පේනවා. රාත්බෝධිය පතන මාබෝධිසතාට පේනවා. සප්පච්චේක බුද්ධ බෝධිය පතන ඒ මාබෝධිසත්වයාටත් පේනවා. සම්මා සම්බුද්ධ බෝධිය පතන කෙනා ඒ මාබෝධිසත්වයාටත් පේනවා. ඒ කන්තිය තුලින් කරන්නට ඕනේ උප්පත්තිය නවත්තන ඉවසීමයි. එහෙම නැත්ව කරබාගෙන දත්මිටිකාගෙන කුටිවාගෙන ඇතුලේ ඌල ඌල හිටියාට ඒක ඉවසීමක් වෙන්නේ කොහමද? ඒක පටිගිය ප්‍රගුණ කිරීමක් නේද? එනා වචන වලින් ඉපදෙනවා නම් එයා පාර්මිතා පුරන්නේ නැහැ. එයා අනාර්ය මාර්ගේ පුරුදු කරනවා. උත්පත්ති නිර්මාණය කරනවා. එයාට ඉපදෙන අවස්ථාවල් අලංකාර කර ලස්සනට හදනවා. එයාගේ සසර එයා නිර්මාණය කරමින් පවතිනවා. එහෙනම් අපේ වචන ගැන අපි පරිස්සම් වෙන්නට ඕනේ. අපේ සෑම වචනයක් තුළින්ම ජාති ජරා භව හැදෙනවා. ඒ පිළිබඳව සිහිය පවත්වන්නට ඕනේ. දෙතිස් කතා වලින් වැළකෙන්නට ඕනේ. අපේ වචන වලින් අපි පරිස්සම් වෙන්නට ඕනේ. නිවනට ගැළපෙන වචන කතා කරන්න ඕනේ. වචන වලින් කවදාවත් උපදීමකට නොගන්න විදියට වචන අසුරවන්න පුළුවන් නම් ඒ සියලෝම දෙනා සම්මා වාචාවෙන් කන්ති පාරමිතාව පරණ පුරණ බෝධිසත්වයෝ බවට පත් වෙනවා. එහෙනම් අපේ ජීවිත කාලයේ පුරාවටම අපි කරලා තින්නේ කුමක්ද? අපි බෝධිසත්ත්ව පාරමිතා පුරලා නැහැ. සසරගාමි පාරමිතා පුරලා තිනවා. අනාර්ය පාරමිතා පුරලා තිනවා දුක් විඳීම පිණිස. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපි කන්ති පාරමිතා පුරනවා. අපේ උප්පත්තිය නවත්තන්න. අපේ වචනවල අනන්ත අප්‍රමාණ දෝෂ තියෙනවා. හිතේ එකක් තියාගෙන එකක් කතා කරන්නේ නැද්ද? කපටි කමින් වචන කතා කරන්නේ නැද්ද? අනාගතේ බලාපොරොත්තු තියාගෙන වචන අසුරවන්නේ නැද්ද? සිතේ තියෙනවා දුศีල භාවය. හැබැයි වචන වලින් පෙන්නන අලංකාර භාවය. මේ හැම දෙය තුළින්ම ඉපදීමක් නේද අටගන්නේ? මේ හැම දෙය තුළින්ම නිර්මාණය වෙන්නේ කෙලෙස් නම් කෙලෙස් හේතු කොටගෙන වෙන්නේ ඉපදීමක් නේද? එනා මේ හැම අඩුවක්ම අපි හදන්න ඕනේ. අවංක වෙන්න ඕනේ, මුර්ධ වෙන්න ඕනේ, නියතමානී වෙන්න ඕනේ, විවෘත වෙන්න ඕනේ, නිවනට ගැලපෙන දේවල් කතා කරන්න ඕනේ. දෙතිස් වචන වලින් අපි නිදාස් වෙන්න ඕනේ. අපි දෙතිස් වචන වලින් වෙන් වෙන්නට ඕනේ. අන්න ඒ බෝධිසත්වයා විතරයි වචන වලින් කන්ති පාරමිතාව පුරණ කෙනෙක් වෙන්නේ. ඉපදීම නවත්තන මේ අවබෝධය කමඨාන කරගෙන වඩන කෙනෙක් බවට පත් වෙන්නේ. එහෙනම් අපේ ජීවිත කාලය පුරාවටම අපි මේ දිව පාවිච්චි කරලා දැනටමත් භව දහස් ගණන් අදලා ඉවරයි. මේ භද්‍ර කලාපයේ නිවන් දකින්න බැරි තරම් භව ගානක් අපි නිර්මාණය කරලා ඉවරයි. එහෙනම් අපේ මිනිසත් භවයේ උත්තරීතර කුසලිය අද අපට පහළ වුණා. අපිට මේ කන්ති පාරමිතාව තුළින් ඉපදීම නවත්තන අවබෝධය අපට සවන් දෙන්න ඒ කුසලිය අපට පහළ වුණා. එහෙනම් මේ මොහොතේ ඉඳලා අපේ වචන වලින් කන්ති පාරමිතාව පුරන්නට ඕනේ. අපේ වචන නිසා වෙන කෙනෙක් ඉපදෙන්නත් බෑ, තමන් ඉපදෙන්නත් බෑ. දෙදෙනාගේම ඉපදීමව නවත්තන වචන කතා කරන්න ඕනේ. සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තමන් කිව්වේ. මංගල මුත්තමන් කියන්නේ රාත්බෝධියෙන් පිරිනිවන් පාන මංගල උත්සවය. එහෙනම් ප්‍රියමනාප වචන කතා කරන හැමෝම පිරිනිවන් පානවා. එහෙනම් අපේ වචන වලින් මේ බුද්ධ ශාසනයේ 2600ක් ඉපදිලා එහෙනම් කතා කරලා තියෙන ප්‍රිය වචන නෙමෙයි දුศีල වචන, අනාර්ය වචන. ඒ අඩුව හදා ගන්නට ඕනේ. ඒ අඩුව හදාගෙන කන්ති පාරමිතාවෙන් ඉපදීම නවත්තන වචන කතා කරන්නට ඕනේ. එහෙනම් මේ විදිහට අපේ වචන වලින් ඉපදීම නවත්තනවා නම් අපේ වචන වල නිවනට ගැළපෙන දේවල් කතා කරනවා නම් අනිත් අයගේ නිවීම පිණිස කතා කරනවා නම් නිවනට ගැළපෙන වචන පමණක් සීමා සහිත වෙනවා නම් අන්න අපේ දිව දැන් නිවනට එකඟයි. අපි මේ වාචාව අදලා ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩනවා. වේදනානුපස්සනාවෙන් අපි මේ කන්ති පාරමිතාව පුරනවා. කොහොමද ඉපදීම නැවැත්වීම කියන අවබෝධය තුළින්. එනා මේ විදියට අපි මේ තප්පරේ ඉඳලා මේ මොහොතේ ඉඳලා අපේ තපස් ජීවිතයේ විය යුත්තේ කන්ති පාරමිතාව නවත්තන හදාසින් කතා කිරීම. එහෙනම් අපි වචන වලින් අපේ ඉපදීම නවත්තන්නට ඕනේ. ඇසෙන දේවල් වලින් ඉපදීම නවත්තන්නට ඕනේ. පේන දේවල් වලින් ඉපදීම නවත්තන්නට ඕනේ. මේක කන්ති පාරමිතාවක් කරගෙන අපි පුරන්නට ඕනේ. අපි ඉවසන්නේ වෙන මොකවත් නෙමෙයි. ඉපදීමක් ඇති වෙන එක අපි ඉවසගෙන ඉපදීම නැති කරනවා. හැයෙන දේ තුලින් අපිට ඉපදීම ඇති වෙනවා නම් ඒක ඉවසගෙන ඉපදෙන්න අවස්ථාව දෙන්නේ නැහැ. වචන වලින් ඉපදීමකට ගන්නවා නම් ඒක ඉවසාගෙන ඒ ඉපදෙන අවස්ථාව නිර්මාණය වෙන්න දෙන්නේ නැහැ. බලන්න ඒ ඉපදීම නවත්ත නැටි කන්ති පාරමිතාව තුළින්. එහෙනම් මේ විදිහට අපගේ බෝධිසත්ත්ව පාරමිතාව අපි දෛනිකව පුරුදු පුහුණු කරනවා නම් සෑම ආයතනයක් තුළම ඉපදීම නවත්ීමේ කන්ති පාරමිතාව පුරනවා නම් අපේ උත්පත්තිය කිසිම කෙනෙකුට නිර්මාණය කරන්නත් බෑ. අපගේ පිරිනිවන් පෑම කිසිම කෙනෙකුට වළක්වන්නත් බෑ. මේක තමයි අපි ලබාපු මිනිසත් භවයේ අවසාන භවය. නේරාංජනා නදියටත් වඩා වැලිවලටත් වඩා තථාගතයන් වහන්සේලා බිහි වුණා. නමුත් අපේ අවසාන භවය මේක නේද? අපි සසරට ආයිබෝවන් කියන අවසාන භවයේ මේක නේද? සසර විමුක්තියටපත් වෙලා රාත් වෙන අපේ අවසාන භවයේ මේක නේද? එහෙනම් මේ කමඨාන මේ මොහොතේ ඉඳලා වඩන්නට ඕනේ. මේ කමඨාන මේ මොහොතේ ඉඳලා පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා තිසරණ සරණ යන්නට ඕනේ. කන්ති පාරමිතාවේ සරණ යන්නට ඕනේ. සෑම ආයතනයක් තුළින්ම ඉපදීමේ අවස්ථා නිරෝධ කරන්නට ඕනේ. ඊළඟ අවස්ථාව තමයි අපගේ නාසය තුළින් අපට ඇතිවෙන කන්ති පාරමිතාව. ඒ ගඳ සුවඳින් මොනතරම් ඉපදීම අට ගන්නවද? යම්කිසි භික්ෂුවක් දුศีල නම් එයා අපිරිසිදු නම් හරියට පැම්පාසු වෙන්නේ නැත්නම් දත් මදින්නේ නැත්නම් එයා කරේ විවේචනය කරන්නේ නැද්ද? නිନ୍ଦා අපාස කරන්නේ නැද්ද? තනින් තනින් කල්ලි එකතු වෙලා අපි විවේචනය කරන්නේ නැද්ද? උන්වහන්සේගේ ආත්මගරුත්වය නැති කරන්නේ නැද්ද? ඒ තුළින් අපි ඉපදීමක් නේද අට ආරන් තියෙන්නේ? එහෙනම් සුවඳයි කිනකොට ප්‍රශංසා නැද්ද? ඒකට ලෝභ වෙන්නේ නැද්ද? ඇලෙන්නේ නැද්ද? ඒක තුළින් ඇති කරගෙන තියෙන ඉපදීමක් නේද? එහෙනම් මේ ගන්ධය තුළින් අපි මේ සංසාරය හැමදාම උප්පත්තියක් නිර්මාණය කළා. මේ ගන්ධය තුළින් සංසාරය හැමදාම ඉපදීමට හේතු සකස් කරගත්තා. එහෙනම් මේ පාර්මිතා වඩන මේ භාවනා යෝගීන් වශයෙන් අද ඉඳලා නාසය කරනකොටගෙන ගන්ධය හේතු කොටගෙන කවදාවත් ඉපදීමක් අට නොගනීවා. ඉපදෙන වාරගාන නිරෝධ වේවා. ගඳයි සුවඳයි දෙකම අපි එක වගේම ගන්නට ඕනේ. නින්දා ප්‍රසංසා දෙකම කියන්නේ නැහැ. හේතු අටලෝදාමින් නිදාසෙන්නට ඕනේ. අන්ත දෙකෙන් නිදාසලා දෙකම කර්මානුරූපිය දකින්නට ඕනේ. දෙකම එක විදියට ඉවසන්නට ඕනේ. ඉපදීමක් අට නොගන්න විදියට. අන්න එතකොට ගන්ධය තුළින් අපි කන්ති පාරමිතාව පුරන බෝධිසත්වයෙක් බවට පත් වෙනවා. එහෙනම් මේ විදියට අපි ලබාපු මිනිසත් භවයේ පුරාවටම මේ කන්ති පාරමිතාව තුළින් අපගේ ඉපදීම ගන්ධයෙන් අපි නිදාස් කරන්නට ඕනේ, නවත්තන්නට ඕනේ. එහෙම කරන්න පුළුවන් වුණොත් පමණයි අපගේ මේ භවයේ අවසාන භවය වෙන්නේ. එහෙම නැත්නම් නැවත ඉපදීමට හේතුවක් අට ගන්නවා. ගන්ධය තුළින් ගඳක් ඇහිච්ච ගමන්, දැනිච්ච ගමන් අපි පුදුමාකාර විවේචන නින්දා කරනවා, පටිගිය ඇති කරගන්නවා. පුදුම විදියට නින්දා අපාස විවේචනය කරලා කර්ම දාගෙන ඒක තුළින් නැවත භවයකට ගිහිල්ලා නැවත ඉපදිලා දුක් විඳිනවා. එහෙනම් නැවත නැවත ඉපදීම නවත්තන්නට ඕනේ. නැවත නැවත ඉපදීමට හේතු හදනවා නම් ඒක නවත්තන්නට ඕනේ. ඒ විදිහට ගන්ධයෙන් ඉපදෙන්නට අපි වග බලා ගන්නට ඕනේ. සෑම මොහොතක් ගානේ ගන්ධයෙන් ඉපදෙනවා නම් ඒක පිළිබඳ 100ෙන් එක නිරෝධ කරන්න, ඒකට ගැටෙන්න යන්න එපා, ඇලෙන්න යන්න එපා. 100ෙන් ඉවස ගන්න. ඒ ඉවස ගන්න එක කන්තියෙන් ඉපදීම නවත්තන ඒ කන්ති පාරමිතාවසෙන් අපිට කියන්න පුළුවන්. එහෙනම් මේ විදිහට ගන්ධය තුළින් ඉපදීම නවත්තලා අපගේ මිනිසත් භවය අවසාන භවයේ කරමු. ඊළඟ එක තමයි අපේ චර්යාව. අපේ චර්යාවෙන් කොච්චරනම් ඉපදීම රටගරම් තියනවද? අපේ ඇසිරීම වල මොනතරම් දෝෂ පවතිනවද? අපේ හිතුවක්කාරකම් උඩඟුකම් මාන්නෙන් අපි ජීවත් වෙන හැම චරිතයකටම හැම චලනයකටම ඉපදීම කටගත්තා නේද? වැඩිහිටියන්ට ගරු කරන්නේ නැහැ. දෙමව්පියන්ට ගරු කරන්නේ නැහැ. යාපතට ගරු කරන්නේ නැහැ. අවවාදයට ගනු කරන්නේ නැහැ. අනුශාසනාවට ගරු කරන්නේ නැහැ. නිර්වාණ ධර්මයට එකඟ වෙන්නේ නැහැ. මේ විදිහට උඩඟුකමෙන් ආහංකාරයෙන් හිතුවක්කාරකමෙන් පංචකාමයන් පිනවන්න පංචකාම අභාගෙන අපි මේ ලෝකේ කරපු සෑම කුමන්ත්‍රණයක්ම කපටිකමක්ම ඒ සෑම දුස්සීල සැඟවිච්ච චරිත තුළින්ම අපි කරගත්තේ නැවත ඉපදීමක් නේද? නැවත ඉපදලා දුක් විඳීමට භවයක් නේද අදාගත්තේ? එහෙනම් අදින් පස්සේ එහෙම වෙන්න බෑ. අවංක වෙන්න යම්කිසි වරදක් සැඟවිලා කරනවා නම් නියතමානි වෙන්න ඒ අඩුව හදාගන්න චර්යාවෙන් සැඟවිලාවල් තේන්නවත් අදින් පස්සේ අඩුවක් වෙන්න බෑ. ඒ චරිතයේ නිවනට ගැලපෙන විදියට තියෙන්නට ඕනේ. තථාගතයන් වහන්සේගේ සරණ යන චරිතයක් බවට පත් වෙන්නට ඕනේ. එහෙම තියෙන්න පුළුවන් නම්, එහෙම චරිතයක් වෙන්න පුළුවන් නම් පමණයි ඒ ඇසිරීම තුලින් ඉපදීම නැවතෙන්නේ. ඒ ඉපදීම නැවතීම තුලින් කන්ති පාරමිතාව පරිපූර්ණ වෙන්නේ. එහෙම නැතුව ආහන දේවල් ඔක්කොම අරි කියලා පිළිගත්තත් ඇතුලෙන් වෙන එකක් හිතනවා, ඇතුලෙන් වෙන විදියට චරිතයක් රඟපානවා. පේන්න හොඳට ඉන්නවා, හැබැයි නොපෙනෙන්න දුස්සීල ලෙස ඇසිරෙනවා. සීලය පේන්න රකින්නවා, නැතිතන සිල් කඩනවා. පේන්න හොඳ කෙනෙක් වශයෙන් ඉන්නවා, නැතිතන කරන්නේ ඔක්කොම වංචනික වැඩ. එහෙනම් කවුරුත් නැතිතන සේරම ශික්ෂා පද ටික කඩනවා, ජාතරූප අල්ලනවා. හැබැයි පේන්න කිසිම දෙයක් අල්ලන්නේ නැහැ. බොහොම පරිස්සමෙන් ලස්සන චරිතයක් වාගේ රඟපානවා. එකක්වත් මනසින් අත්තරින් නැහැ. හැමදේම අල්ලාගෙන ඉන්නවා. හැබැයි පේන්න අල්ලා අත්තරපු කෙනෙක් වාගේ රඟපානවා. මේ චරිත ගුණාංග වලින් වෙලා තින්නේ නැවත නැවත උත්පත්තිය කදන එක නේද? නැවත භවගාමි වෙන එක නේද? නැවත නැවත සසරගාමි වෙච්ච එක නේද? එහෙනම් අදින් පස්සේ මේ කමටහනට අනුව ඉපදීම කටගන්න බෑ. මේ තරම් මේ තියෙන රඟපෑම් ඔක්කොම අපි අත්හරිනවා. මේ වගේ සැඟවිච්ච කෙලෙස් ඔක්කොම නිරෝධ කරනවා. මේ වගේ අඩුපාඩු සේරම අපි හදාගන්නවා. අද ඉඳලා අපි නියතමානි කෙනෙක් වෙමු, අවංක වෙමු. තථාගතයන් වහන්සේ ජීවමානව වැඩවාසය කරන බව අදිස්ථානෙන් අපි උන්වහන්සේ දියා දැකලා මේ සම්බුද්ධ ශාසනය පවතින තාක්කල් තථාගතයන් වහන්සේගේ බුද්ධානුභාවය පවතිනවා. උන්වහන්සේගේ ධර්මය තුළින් උන්වහන්සේ ජීවමානයි. යෝ ධම්මං පස්සති යෝ මං පස්සති. යමෙක් මේ ධර්මය දකිනවා නම් තථාගත වෙන මාව දකිනවා. එහෙනම් මේ ධර්මය තුළින් තථාගතයන් වහන්සේ දැකලා අපි කියමු කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අත්‍යං කම මේ බන්තේ පුර්තතාවත අපිට කමාවෙන්න. එමනම් අපි භාග්‍යතුන් වහන්සේ ටික ඉදිරියේ ගිලා සමාවෙමු. ස්වාමිනී භාග්‍යතුන් වහන්ස, මම මේ තරම් වංචනික ලෙස ඇසුරුණා, මේ වගේ අඩුපාඩු සංගවාගෙන රඟපෑවා, මේ වගේ අඩුපාඩුකම් තිබුණා ඒවා සංගවගෙන මේ මොහොත වෙනකොට මම නඩත්තු කරනවා, මගේ දුර්වලකම් මම ලෝකෙට පෙන්වන්නේ, මගේ පෞරුෂත්වය මම වාගෙන ඉන්නවා, මගේ අඩුපාඩු මේ විදිහට තියෙනවා කවුරුත් දන්නේ නැහැ, මං විතරයි දන්නේ, මම මේ ශික්ෂාපද කඩනවා, මේ ඇවත් තියෙනවා, මේවා මම රකින්නේ නැහැ, නමුත් මම ලෝකෙට ඒවා අඟවන්නේ නැහැ, ඔයා ගන්න පේන්න තියන්නේත් නැහැ, මේ තරම් සැඟවිච්ච දුස්සීල චරිතය මම තථාගතයන් වහන්සේ මට සමාවෙන්න, බුද්ධානුභාවයෙන් මේක දැනගත්තා භාග්‍යතුන් වහන්සේ මට සමාවෙන්න, අදේ ඉඳලා මම මේ ඇවත්වලින් නිදහස් වෙනවා, අදේ ඉඳලා මේ සීලය මම හරියට රකින්නවා, අදේ ඉඳලා මම ඔබ වහන්සේගේ සරණ යනවා, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතගෙන ආර්ය උත්තමයෙක් බවට මම වෙනවායි කියලා අවංකවම හැමදේම වරදපිලි අරගෙන තිසරණයෙන් සමාව අරගෙන මේ මොහොතේ ඉඳලා ක්‍රියාව තුළින් ඉපදීම නවත්තන්න, අපේ චර්යාවෙන් ඉපදීම අට ගන්නවා, අපේ චරිත වලින් ජාති ජරා භව හැදෙනවා, අපේ ඇසිරීම වලින් නැවත නැවත භවගාමිත්වයක් ඇති වෙනවා. අදේ ඉඳලා ඒක නවත්තන්න, අදේ ඉඳලා එම භව හැදෙන්න දෙන්න එපා, අදේ ඉඳලා නැවත සසරට යන්න ඇසිරෙන්න එපා, ජීවත් වෙන්න එපා. සෑම දෙයක් තුළින් ඉපදීම නවත්තන්න, චරිතය පිළිබඳව පරිස්සම් වෙන්න, ඇසිරීම පිළිබඳව පරිස්සම් වෙන්න, නිවනට ගැළපෙන විදියට ජීවත් වෙන්න, තථාගතයන් වහන්සේට ගැළපෙන විදියට ඇසිරෙන්න, විනයට ගැළපෙන විදියට ජීවත් වෙන්න පුරුදු වෙන්න. මේ විදියට ජීවත් වෙනවා නම් චරිතයෙන් ඉපදීම නවත්තන නිසා කන්ති පාරමිතාව තුළින් චරිතයෙන් ඉපදීම නවත්තන බෝධිසත්වෙක් බවට පත් වෙනවා. එහෙනම් අනාගතේ ඒ කන්තිය වඩන්න අපට උපදෙස් දෙන්න පුළුවන්. ඇයි? අපි rahat වුණාම තවත් රාත්‍රියට උදව් කරන්න පුළුවන්. අපි මාර්ගඵල වලටපත් වුණාම තවත් අනේක දහස් ගණන් අයට මාර්ගඵල වලටපත් වෙන්න උදව් කරන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ සාරාසංක කල්ප ලක්ෂයක පාර්මිතාව සම්පූර්ණ වෙන්නේ සියලු සත්වයෝ බෝධිසත්වයෝ වෙලා පාර්මිතා පුරලා රාත් වෙලා පිරිනුවම් පෑවොත් නේද? එහෙනම් සාරාසංක කල්ප ලක්ෂයක් උන්වහන්සේ පාර්මිතී පුරලා දුක් විඳේ සියලුම සත්‍යයන් නිවන් දක්වන්න ඒ මාබෝසතාණන් වහන්සේගේ පාර්මිතාව සම්පූර්ණ කරන්න සියලුම සත්‍යයන්ට නිවන් දකින්න උදව් කරමු. අපි ඉස්සෙල්ලාම නිවන් දැකලා අනිත් අයටත් නිවන් දකින්න උදව් කරලා ඒ තථාගතයන් වහන්සේගේ පාර්මිතාව අලංකාර කරමු, අර්ථවත් කරමු. මේ සම්බුද්ධ ශාසනය තවත් රාතන් වහන්සේලාගෙන් මාර්ගඵලලාභින්ගෙන් අලංකාර කරමු. ඒ වගකීම ඇති භික්ෂුවක් බවට අපි පත් වෙමු. එහෙනම් මේ මොහොතේ ඉඳලා චර්යාවෙන් ඉපදීමක් නිර්මාණය කරන්න එපා. ඇසිරීමක් නැවත ඉපදීමක් ඇති කරගන්න එපා. ඒක නවත්තන කන්ති පාර්මිතාව පුරන්න, ඒක නවත්තන ඒ කන්තිය තුළ ඒ කමඨාන වඩන්න. ඊළඟ කමඨාන තමයි සතිය. එහෙනම් සම්මා සතිය කියන සිතිවිලි තුළින් මොනතරම් ජාති ජරා භව ඇති වෙලා තියෙනවද? සෑම චෛතසිකයක්ම භවයක් අදනවා නේද? ජාතියක් අදනවා නේද? වාඩි වෙලා කල්පනා කරනවා රාගික දේවල්, නිදාගෙන කල්පනා කරනවා කාන්තාව පිළිබඳ තෘෂ්ණාධික දේවල්. ඒ හැම දෙතලින්ම අටගන්නේ ජාතියක් නේද? ඉපදීමක් නේද? වාඩි වෙලා එක එකනාට වෛර කරනවා, වාඩි වෙලා පලිවන්ද කුමන්ත්‍රණය කරනවා, වාඩි වෙලා දොස් කියනවා, අපහාස කරනවා. ඒ හැම දෙයක් තුළින්ම කරන්නේ භවයක් කදන එක නේද? ජාතිය කදන එක නේද? ජීවිත කාලෙම සිටිවිලි තුලින් බව කෝටි ගණන් ඇදුවා. එක එක කාන්තාව සරණ ගිහිල්ලා බව කෝටියක් ඇදුවා. හතුරුන්ගේ පරිගන්න වෛරයේ සරණ ගිහිල්ලා බව කෝටියක් ඇදුවා. මුලා වෙලා මොහේ සිටිවිලි වලින් ඊන මවලා මවලා කෝටි ගණන් බව ඇදුවා. දැන්වත් තේරුම් ගන්න තමා මානකම කියලා කරලා තින්නේ අනාර්ය මාර්ගයේ ප්‍රගුණ කරන එක, නැවත භවගාමිත්වය නිර්මාණය කරන එක. එහෙනම් සසරෙන් එතර වෙන්න ආපු කෙනා වඩලා තින්නේ සසරෙන් අතර වෙන එක. ආර්ය මාර්ගයේ වඩන්න කියලා ආපු කෙනා කරලා තින්නේ අනාර්ය මාර්ගයේ දියුණු කරන එක. එහෙනම් නිදාගෙන කල්පනා කරන දේවල්, වාඩි වෙලා කල්පනා කරන දේවල්, තමන්ගේ කුටිය වාගෙන කල්පනා කරන හැම දෙයක්ම එකින් එකට ගවේෂණය කරනකොට සෑම සිටිවිල්ලක් තුළින්ම අනේක ಜಾති වාරය මේ භද්‍ර කලාපයේ පුරාවටම ඉපදීමට හේතු හදන එක නේද අපි කළේ? ඒකට අදාළ හේතු සකස් කරන්න නේද මාන්සි උනේ? එහෙනම් හද ඉඳලා සම්මා සතිය වඩන්න, සිටිවිලි වලින් ඉපදීමකට නොගනිත්වා. සිටිවිල්ලකින් කවදාවත් මං ඉපදීමකට ගන්නෙ නෑ, ඉපදීමක් නිර්මාණය කරන්නේ නෑ. සෑම මොහොතක් ගානේ ඉපදීම නවත්තන දේවල් මං කල්පනා කරනවා, නිවනට ගැලපෙන දේවල් කල්පනා කරනවා, විනයට ගැලපෙන දේවල් කල්පනා කරනවා, තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව කාරණා කල්පනා කරනවායි කියලා අදේ ඉඳලා සිත පිරිසිදු කරන්න, සිත තථාගතයන් වහන්සේගේ සරණ යවන්න, සිත ඒ සද්ධර්මයේ සරණ යවන්න, සිත ආර්යමා සංඝයාගේ සරණ යවන්න. එහෙනම් අපගේ සිත තුනුරුවන් සරණ ගිහිල්ලා නැහැ. එයා රාගේ සරණ ගිහිල්ලා තියෙනවා, ලෝභේ සරණ ගිහිල්ලා තියෙනවා, ద్వේෂේ සරණ ගිහිල්ලා තියෙනවා, නිന്ദා අපාස විවේචන සරණ ගිහිල්ලා තියෙනවා. එහෙනම් හදේ ඉඳලා අපගේ සම්මා සතිය අපගේ උරුමය වේවා, අපගේ පාරමිතා වේවා. මේ මොහොතේ ඉඳලා අපගේ සිත කන්ති පාරමිතාව තුලින් ඉපදීම නවත්තන දේවල් කල්පනා කරන්නට ඕනේ. කිසිම සිටිවිල්ලකින් නැවත ජාතිය ජරාවක් භවයකට නොගන්නින්ට වග බලා ගන්නට ඕනේ. මේ විදියට අපගේ සිත පරිසම් කර ගන්නට ඕනේ, ඉපදීම නවත්තන විදියට අඩගස්සන්නට ඕනේ. එහෙනම් අසකන දිව නාසය සමසිත කියන ආයතන ආයතලින් අපි කන්තිය පුරවනවා, කන්ති පාරමිතා වඩනවා. කොයි විදියටද? කිසිම මොහතක පේන දේවල් තුලින්, අයන දේවල් තුලින්, හැඟෙන දේවල්, දැනෙන දේවල්, සිතන දේවල් තුලින් චර්යාවෙන් කවදාවත් අපට ජාතිය ජරාව භවයක් ඇති නොවන විදියට, උත්පත්තියක් අට නොගන්න විදියට ඇසිරෙනවා. ඒකට කන්ති පාරමිතාව කියලා අපි නම් කරනවා. එහෙනම් අද ඉඳලා අපි ලෝකේ බලන්නේ ඉප නොදෙන විදියට, අද ඉඳලා අපි ලෝකේ දේවල් සවන් දෙන්නේ නොහිපදෙන විදියට, අද ඉඳලා අපි ලෝකේ කතා කරන්නේ නොහිපදෙන විදියට, අද ඉඳලා ලෝකේ දේවල් අපි දැනගන්නේ ඉප නොදෙන විදියට, අද ඉඳලා ජීවත් වෙන්නේ නොහිපදෙන විදියට, අද ඉඳලා අපි සිතන්නේ නොහිපදෙන විදියට. එහෙනම් මේ විදියට නොහිපදෙන දේවල් දකිමු, නොහිපදෙන දේවල් විදියට සවන් දෙමු, නොහිපදෙන විදියට ජීවත් වෙමු, නොහිපදෙන විදියට සිත මුකින ඒක අදිස්ථාන පාරමිතා කරගන්න, ඒකට වීර්ය පාරමිතා එකතු කරගන්න, සියලුම දේවල් අත්තරින්න, ඒකෙන් දාන පාරමිතාව සම්පූර්ණ කරගන්න. මේ විදියට කන්ති පාරමිතාව තවත් එක අධියරකින් අපි ඉහළ ගියා. තවත් අවබෝධයකට පත් කළා. එහෙනම් දවස ගානේ කන්ති පාරමිතාව අවබෝධයට පත් කරනවා. ප්‍රඥාවෙන් පොඩ පොඩ මෝරනවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා ආයතන වලින් ඉපදීම අට ගන්න බෑ. කිසිම මොහතක ඉපදීමක් නිර්මාණය වෙන්න බෑ. නොහිදෙන විදියට නැවත ජාතිය ජරාවක් අට නොගන්න විදියට කවදාවත් උත්පත්තියක් නිර්මාණය නොවන විදියට අපේ ආයතන මේ අයම මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරවන්න පුළුවන් නම් අපේගේ ආයතන හයම මේ නාම රූප තුලින් ඉපදීමක් අට නොගන්න විදියට ගනුදෙනු කරනවා නම් අන්න යා කන්ති පාරමිතාව අරියට පුරන තිසරණී සරණ යන බෝධිසත්වෙක් වෙනවා. ඒකාන්ත වශයෙන්ම මේ භවයේ රාත්‍තලා පිරිනිවන් පානවා. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන මේ අවබෝධය මේ අවවාදී අනුශාසනාව අපේ සිත්වල හොඳට තැම්පත් කරගන්න මේ මොහොතේ ඉඳලා මේක වඩන්න මේ අවබෝධයෙන් යුක්තව වඩන්න නිතර නිතර සිහි කරන්න ආයතන වලින් උත්පත්තියකට නොගන්න විදියට වග බලා ගන්න නිතරම සිහියෙන් ඉන්න කිසිම මොහතක කිසිම ආයතනයෙන් උත්පත්තියක් අට නොගනීවා කියලා බොහොම පරිස්සමෙන් ගනුදෙනු කරන්න වචනයෙන් පරිස්සම් වෙන්න දකින දේ තුලින් පරිස්සම් වෙන්න හැයෙන දේවල් ඇඟෙන දේවල් සිතන දේවල් වලින් පරිස්සම් වෙන්න ඉපදීම අට නොගන්නට සිහිය පවත්වන්න මේ විදියට වඩලා මේ ආවාදී අනුශාසනීය කමඨාන දේශනාව තුලින් ඒකාන්ත වශයෙන්ම මේ භවයේ රාත්‍තලා පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව අනුශාසනාව ඔබ සියලුම ස්වාමින් වහන්සේලාට ඒකාන්ත වශයෙන්ම රාත් බෝධියට හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි.